නමාමි බුද්ධං ගුණසාගරං තං සන්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ ජිගුංචෝ සකලෝ දුකන්දෝ ගච්ඡන්ති සම්දේ නමාමි ධම්මං සුගතේන දේශිතං සංතා සදා හොන්තු සුඛිය වේරා කායෝ නිගුංචෝ සතරෝ දුකන්දෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච නමාමි සංඝං මුනිරාය සාවකං සංඝා සදා හොන්තු සුඛිය වේරා කායෝ නිගුංචෝ ගච්ඡන්ති සම්මේ මරණං අහංච බුදු සරණ දේවා සදහං සරණ දේවා සංඝ සරණ දේවා මෙතුන් සරණ බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ නමස්කාරය කියන පංචශීල සමාදන් වහන්සේට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි තတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි තတိယံတိ සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදඩානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධෙන් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දින අප මේ විශේෂ දානමය පින්කමක් සිදු කරලා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ ගෞරවනීය උණලියේ සිරිනන්ද හඳුරන් වහන්සේ තමන්ගේ දයාබර පියතුමා ඇතුළු මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කෙරෙන විශේෂ දානමය පින්කමයි මේ සිදු කරන්නේ. මේ ගිහි පින්තුන්ගේ සහභාගීත්වයෙන් දායකත්වයෙන් විශේෂයෙන්ම අපේ සිරිනන්ද හඳුරන් වහන්සේගේ පරිත්‍යාගයෙන් වහන්සේගේ කැපවීමෙන් සෝදානම් කළා වූ මේ උතුම් දානය සංසතු කොට පූජා කරන්නේ අරමුණු කිහිපයක් නිමිති කරගෙන. විශේෂයෙන්ම මීට වසර 26කට කලින් මිය පරලොස්සපත් වුණු එම්.ඩී. සෝමරත්න දයාබර පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්ටත්, වසර 16කට කලින් මිය ගිය වසර 16කට කලින් අපවත් වී වදාළ පූජ්‍ය මල්වානේ ගෙදර නන්දසාර ලොකු හඳුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නටත්, මීට මාසයකට පෙර අපවත් වී වදාළ අම්බලන්වත්තේ සාරද ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්ටත්, මාස දෙකකට කලින් මිය ගිය එම්.ඩී. ප්‍රේමරත්න ලොකු තාත්තාට පුණ්‍යානුමෝදනා කරන්ටත්, ඒ වගේම අපේ ශ්‍රීනන්ද හඳුරන් වහන්සේගේ මව්පිය දෙපාර්ශ්වෙම මිය ගිය ආචිල සීල ඇතුළු හැම දිනාටම පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පැවැත්වෙන උතුම් දානමයකින් තමයි මේ සිදු කරන්නේ. ඒ අතර සුජීවන්ත වෙසෙන තම දයාබර මෑණියන් සහෝදරයන් ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අයිඩී හේමලතා මෑණියන්ට ආශිර්වාද කරන්නට, ඒ වගේම පූජ්‍ය වල්පොළ නන්ද විමල ලොකු හඳුරන් වහන්සේට ආශිර්වාද කරන්නට, සිය සහෝදරයන් වන දර්ශන සම්පත් වජිරහංස කියන ඒ සහෝදරයන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ අතර අප විහාරවාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, නායක හඳුරන් වහන්සේට, දායක පිරිනතුන්ට විශේෂයෙන්ම සුසන්ත අයියා, ඒ වගේම චන්ද්‍ර අයියා, නන්දි අක්කා, සිසිර අයියා ආශිර්වාද ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම ආශිර්වාද කරන්නට සිදු කරන උතුම් දානමයකින් තමයි මේ සිදු කරන්නේ. ඒ නිසා සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වීම සඳහා මේ පිරිනතුන්ගේ දෑතින් විශේෂයෙන්ම අපේ ශ්‍රීනන්ද හඳුරන් වහන්සේගේ මහත් වූ කැපවීමෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කළා වූ දානියාගර භාගයේ අපසරණ ගිය අපේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී ඒ උතුම් සම්බුදු ගුණයට පූජෝපහාරයක් වශයෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනතවන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මියගිය සියලු ඥාතීන්ටත් අපවත් වූ දළ ස්වාමීන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා පිණිස වේවා. සුජීවන්ත වෙසෙන දයාබර මෑණියන් ඇතුළු ලොකු හඳුරන් වහන්සේ ඇතුළු ඒ හැම දෙනාටම මේ උතුම් පින්කම ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එක්ක ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේති සම්බං සම්බගානේ සුපතිට්ඨේ සාරීරික ධාතු මහාබෝධිං බුද්ධ රූපං සකලං ඝනසාරං පදින්තේන දීපේන තමදං තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුජං ගන්ධසම්භාරයුත්තේන ධූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජනමුද්දමං වන්නගන්ධගුණෝපේතං ඒතං කුසුමසන්තතිං පූජයාමි මුනින්දං සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මෙහෙතේන ච හෝතු මොක්ඛං පුප්පං මිලායාති යතායිදං ආයෝ තථායාති විනාශ භාවන් අදිවාසේතුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදිවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අපේ ගෞරවනීය සිරිනන්ද ස්වාමින් වහන්සේ සිදු කෙරෙන මේ උතුම් දානමය පින්කමටයි පින්තුන් මේ සහභාගී වී සිටින්නේ මුලින්ම සඳහන් කළ ආකාරයට තමගේ දයාබරු පියතුමයතුළු මියගිය ඥාතීන්ටත් ඒ වගේම තම ගුරු ස්වාමින් වහන්සේලාතුළු ඒ ස්වාමින් වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් සඳහා පැවැත්වෙන මේ උතුම් පින්කමයි සිදු කරන්නේ ස්වාමින් වහන්සේලා උදෙසා ප්‍රයමක් පූජා කිරීමේදී මේ සම්බුද්ධ ශාසනය පුරාම වැඩ සිටිය එනික්ලේසී මහරහතන් වහන්සේලාගේ පටන් සියලුම ස්වාමින් වහන්සේලා අප සිහිපත් කරගන්නවා. එකතකින් උන්වහන්සේලාගේ ඒ සීලාදී ගුණයට කරන ගුණ පූජාවක් වශයෙන් උත් අනිත් අතෙන් මේ ගත වූ වසර 2500 පුරා මේ සම්බුද්ධ ශාසන රැකගෙන මතු පරපුරට දායාද කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් ඒ ස්වාමීන් වහන්සේලා කළා වූ මහත් වූ ශාසනික මෙහෙවරට කරන කෘතෝපකාරයක් වශයෙන් උත්සලකල තමයි අප මේ පින්කම් සිදු කරන්නේ. ඉතින් මේ සම්බුද්ධ ශාසනය මෙතෙක් කල පැවතී ඒ සරුවත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම මාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා කරා වූ මහත් වූ කැපවීම දුරදක්නා නුවණින් කළා වූ ශාසනික මෙහෙවර නිසායි අද අපට මේ උතුම් දහමක් ලෝකෙට ඉතුරුනේ. අන්නේ සම්බුද්ධ ශාසනයට සිය ජීවිත කුසුම පුදකල ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ගුණ සමුදාය අප හදවතේ තියාගන්නට ඕන. උන්වහන්සේලා සුපටිපන්න ගුණේ යුක්තයි. මනාව මාවතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උජුපටිපන්නයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මනාව මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඥායපටිපන්නයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය නැමැති ඥානෙ ලබා ගැනීම සඳහා මාවතට පිවිසිය උත්තමයන් වහන්සේලා. සාමීජී පටිපන්නයි. උන්වහන්සේලා මනාව පැවැත්මෙන් යුක්ත ප්‍රතිපදාවට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවට පැමිණියා උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා ආහුණේයයි ඒ වගේම පාහුණේයයි දුර සිටලත් ගෙනල්ලා ඊතාව මැනවින් සෝදානම් කළා වූ ප්‍රණීත ආහාර පාන පූජා කරන්නට සුදුසු උත්තමයන් වහන්සේලා. ඒ වගේම පාහුණේයයි ආගන්තුකයන්ට දෙන්න උන සුදුසු ඊතාම ප්‍රණීත පුද පූජාවන්ට සුදුසු උත්තමයන් වහන්සේලා. දක්ෂිනේයයි පින්පල අදහාගෙන යමක් පූජා කරන්න සුදුසු උත්තමයන් වහන්සේලා. අංගලිකරණීයයි දොහොත් මුදුනේ තබාගෙන වන්දනා කරන්න සුදුසු උත්තමයන් වහන්සේලා. අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්ස ලෝකයාගේ උතුම්ම පින්කෙත පින් කුඹර තමයි ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ. අන්නේ සියලුම ස්වාමින් වහන්සේලාගේ ගුණ සමුදාය හදවතේ දරාගෙන මේ සෝදානම් කළා වූ ප්‍රණීත දාන වස්තුව මහා සංඝරත්නය ඇතුළු සමුද්‍රජාන වහන්සේලා ඇතුළු සිව්වන පිරිසට පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය පුණ්‍ය ඵලය මේක වසර 26කට කලින් මිය ගිය දාබර පියතුමා එම්.ඩී. සෝමරත්න මහත්මයා මේ දින අනුමෝදන් වේවා. මීට වසර 16කට කලින් අපවත් වී වදාළ පූජ්‍ය මල්වානේ ගෙදර නන්දසාර ලොකු ස්වාමින් වහන්සේ මීට මාසයකට පෙර අපවත් වී වදාළ පූජ්‍ය අම්බලන්වත්තේ නාරද ලොකු හඳුරන් වහන්සේ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලාට මේ පින පුණ්‍ය අනුමෝදනා පිණිස හේතු වේවා. මීට වසර 20කට කලින් මිය ගිය එම්.ඩී. ප්‍රේමරත්න ලොකු තාත්තා ඒ වගේම දෙපාර්ශ්වෙම මිය ගිය ඒ ආකිල සියලුම හැම දෙනාටම මේ පින පුණ්‍ය ආනෝදනා පිණිස හේතු වේවා. සුජීවත් වෙසෙන ID හේමලතා ජයලත් දයාබර මෑණියන්ට මේ පින ආශිර්වාදයක් පිණිස හේතු වේවා. ඒ වගේම පූජ්‍ය වල්කොළ නන්ද විමල ලොකු හාමුදුරන් වහන්සේට ආශිර්වාද පිණිස හේතු වේවා. දර්ශන සම්පත් වජිරහංස කියන සහෝදරයන්ට ආශිර්වාද පිණිස මේ විහාරවාසී නායක ස්වාමීන් වහන්සේ පින්වත් අපේ දායකයන් ඇතුළු හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ සූදානම් කරපු දාන වස්තුව අප බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරමු පූජා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍ය කියන දානේ සංඝ සතු කොට පූජා කරමු. ඉමං දෙක්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම කාලකථානම් අම්මා කඤ්ඤාතේනම් පුඤ්ඤත්තාය සංගත්තාය නිබ්බානත්තාය ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡතම් පත්තේතං තුයිහං තිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංඝප්පා ඡන්දෝ පන්නරසී යතා ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිර්වාණ සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු හොඳයි සදහවත් පින්තුනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින මේ පීකම විශේෂයෙන් සිදු කරන්නේ අපේ ගෞරවනීය උණලියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ නමින් මියගිය දෑඹර පියතුමාතුළු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඒ වගේම තමන්ට මේ ශාසන වරප්‍රසාදය ලබා දීපු අපවත්ිය දාන ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේලාට පුණ්‍ය ආනුමෝදනා කිරීමත් සුජීවන්ත වෙස්සෙන ඥාතීන්ට ලොකු හඳුරන් වහන්සේලාට ආශිර්වාද කරන්න සිදු කරන උතුම් පීකමයි මේ සිදු කරන්නේ. ඉතින් අපේ ගෞරවනීය සිරිනන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ දිනු වෙනුවෙන් දිවාරය දෙක්හි මහත් වූ මෙහෙවරක් සිදු කරන අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එනිසා උන්වහන්සේගේ සේවය නිසා විහාරස්ථානයේ ලොකු ශක්තියක් ජීවියක් ලැබෙලා තියෙනවා. ඉතින් අප එය ඉතාම කෘතවේගීත්වයෙන් ගෞරවයෙන් සිහිපත් කරන ගමන් එමිහිගේ ඥාතීන්ට තේ සියලු පින් ආශිර්වාදයක් පිණිස පුණ්‍ය ආනුමෝදනා පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඉතින් මේ සම්බුද්ධ ශාසනයකින් අප ලබන ප්‍රධානතම දෙයක් තමයි මේ වගේ දාන ආදී පින් තාක්ෂිත කරමින් අපට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සලසා ගන්නා ගමන් එකාතකින් ලෞකික සම්මාදිටිය තුළ ඉඳගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කිරීමත් අනිත් අතින් පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය ස්කන්ධ පංචකය පාදයෙන් කරගත්තු මේ සත්‍යය සහ ලෝකයේ පිළිවඳ අවබෝධයෙන් යුක්තව සීල සමාධි ප්‍රඥා නැත්නම් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව තුළ ඉක්මීම තමයි අපේ ජීවිතෙන් අප ලබා ගන්නා වූ ලොකුම ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵල ලබා ගන්නට අප සිදු කරන මේ දාන ආදී පින්දහම අපට උපදි සම්පත් විදියට උපනිශ්‍රේ වෙනවා. මෙන්න මේ පින්කම් තුළින් අපි ලබා ගන්නා වූ නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් පාදක කරගෙන එකතකින් අපේ ලෞකික කුසලය පිනා පිළිහෙලීම ශක්තිමත් කර ගන්නට ඕන. එකතකින් දානමය පින්කම් තුළින් ශක්තිමත් වෙන ගමන් අනිත් අතින් සීලෙන් ඒ වගේම සමත භාවනාවකින් අපේ හිත නිතරම අප සංවර්ධනය කර ගන්නට ඕන. එහි ප්‍රතිඵල විදියට අප දිනෙන් දින අපේ සතුට දිනු වෙනවා. අපේ පරලෝක ජීවිතයේ කාන්තියම සුගතිගාමි වෙනවා. අනිත් අතින් මේ සම්බුද්ධ ශාසනයක් තුල ලබන ඉහළම ප්‍රතිනාමය තමයි ආරස්නංගික මාර්ගය අනුගමනය කරමින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කර ගැනීම. අප මේ රකින්නා වූ සීලය දෘෂ්ටිත නොවැටි ආර්ය මාර්ගයේ පිහිට අවබෝධ යුක්තව සීලය සම්පූර්ණ කරන ගමන් ඒ සීලය සමාධි සම්මතනික සීලයන් බවට පත් කර ගැනීමෙන් අප සමාධිය දිනු කර ගන්නට ඕන. සමත භාවනා වඩන්නට ඕන. විශේෂයෙන් ආනාපාන සතිය පාදක කරගෙන සතිපට්ඨානය දිනු කර ගන්නා ගමන් ප්‍රඥාව දිනු කිරීම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හැකිතාක් දුරට ජීවිතයේ භාවිත කරන්නට මෙනෙහි කරන්නට අප දිනෙන් දින උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒක තමයි අප මේ සම්බුද්ධ ශාසනයකින් ලබන උතුම් ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලයේ විදියට අපි ජාති ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙන්නට අපට අවකාශ ලැබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා හැටියට අප කවුරුත් එකට එක විහාරස්ථානයේ වැඩ වාසය කරමින් විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරන ගමන් අපේ ආධ්‍යාත්මික දියුණුව සඳහා අප නිරතුරුව කටයුතු කරන අතරේදී අධ්‍යාපන කටයුතු සිදු කරගෙන අපේ ජීවිතය සඵල කරගෙන ඥාතීන්ට ආශිර්වාදයක් වෙන ගමන් විශේෂයෙන්ම දායක පින්තුන්ට පින් වැඩෙන විදියට අපි හැමදෙනාම දිනෙන් දින කටයුතු කරනවා. තව තවත් මේ කටයුතු වඩාත්ම සාර්ථකව සිදු කරන්නට මේ උතුම් පින්කමත් ස්වාමීන් වහන්සේලා හැටියට අප හැමදෙනාටම ආශිර්වාදයක් පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ප්‍රස්කරගත් නියුතුම් පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මේ වසර 26කට කලින් මිය ගිය MD සෝමරත්න පියතුමා, වසර 16කට කලින් අපවත් වී වදාළ පූජ්‍ය මල්වානේ ගෙදර නන්දසාර ලොකු හඳුරන් වහන්සේ, මාසයකට කලින් අපවත් වී වදාළ පූජ්‍ය අම්බලන්වත්තේ සාරද ස්වාමීන් වහන්සේ, මාස දෙකකට කලින් මිය ගිය MD ප්‍රේමරත්න ලොකු තාත්තාතුළු, මිය ගිය සියලු ඥාතීන්ට ආචිල සීලතුළු හැම දෙනාටමත්, ඒ වගේම චන්දරයියා, නන්දි අක්කා, සිසිර මහත්මයා, ආශිනෝ නැතුළු, ඒ පවුලේ පින්තුන් ඇතුළු අපේ දායක පින්තුන් නම් මිය ගිය කිසියම් ඥාති පිරිසක් සිටිනම් ඒ සියලු ඥාතියෝද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථාව කියලා පෙන් වඩමින් පුණ්‍යානුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, යතා පරිවහා පුරා පරිපූරෙන්ති සාගරං, ඒවමේව හිතෝ ලින්නම් තේතානං උපකප්පති, ඔන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති, ඒවමේව හිතෝ ලින්නම් තේතානං උපකප්පති. සාදු සාදු සාදු. පස්කරගත් නියුතුම් කුසල ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සමුද ශාසනයක් ලෝකයක් බොහෝ පාලයක් රැකදෙත්වා. විශේෂයෙන් අපේ ගෞරවනීය උණලියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ සිදු කරන සියලු අධ්‍යාපනික සහ ආධ්‍යාත්මික කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන් ආශිර්වාදයේ සරසේවා කියන ප්‍රතිමෙන් අපේ සාදුකාරය පවත්වමින් දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. හොඳයි, අපේ ගෞරවනීය සිරිනන්ද හාමුදුරන් වහන්සේ ඉතාම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් මහත් වූ කැපවීමෙන් පුද පිරිකර සහිතව මේ සෝදානක් කොට තැන්පත් කොට පූජා කළා වූ මේ උතුම් දානමය පින්කමෙන් ජනිත කරගත්තා උතුම් කුසලය ඔබ අප හැම දෙනාට මෙලොවසේ නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සඳහාත්, සසර ජීවිතයේ සුවපත් භාවයේ සඳහාත්, ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. යං කිංචේ වෙන්තං ඉදවා හුරං වා සංගේසු ආයන් රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු භයං විරාගං අමතං පනීතං යදජ්ජකා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචේ ඉදම් පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරද්ද චිත්තා ආයති කේ භවස්මින් තේ කේන බීජා අවිරුල්ලිජ්ජං දා නිබ්බන්ති යතායම් පදීපෝ ඉදං පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු සම්දීතියෝ නිවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්ව මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ බුද්ධානුභාවේන